සාදු සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණයමි නමස්කාරවේවා සංගරුවනට සැමදා මහා සංග සරණයමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරණ සරණයමි සාදු සාදු සාදු අදවස ඉතාමත් වටිනා කාමයෙන් අන්ද වූ ලෝකයට ඒ කාමේ නැමැති කාන්තාරයකට වහින වැස්සක් වගේ ඉතාමත් මිහිරි දහන් වරුසාවක් මේ හෝරාවේ ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. මේ විස්තර ටික කන්වලට අහගෙන හිටියත් සැපයක්. පිටසර අපි මුලා වුණ ලෝකය ගැන තේරෙන්න ගන්නවා. මම කල්පනා කළා මේ ලෝකේ ගොඩාක් මිනිස්සු මැරුණට පස්සේ සතර අපායට යන්නේම මේ කාමයේ මුල් කරගෙන. මෙච්චර උතුම් ශ්‍රී සද්ධර්මයක් ඇහෙද්දි මෙච්චර උතුම් ධර්මයකුත් අපිට තියෙද්දි මේ නොමග යන්නේ සිත පරණ පුරුද්දට වැටෙන්නේම මේ කාම නැමැති සැඩ පහරට අහු වෙලා තියෙන නිසා. පැවිදි වෙන්න ආසා හිතෙන ළමයි ඉන්නවා. ඒ ඇයිට කඩා ගන්න බැරි බන්ධනේ කාම බන්ධනේ. පැවිද්ද උතුම් මහානකම උතුම් කියලා හිතෙනවා. කාම බන්ධනේ කඩා ගන්නවා. බය හිතෙනවා. පැවිද්ද ප්‍රපාතයක් වගේ පේනවා. කාමෙන් අඳුන ලෝකේට අම්මා තාත්තා තෑරලා කසාවත් දරාගෙන වන ගොමවල තියෙන කුටි සෙනසුන් වල වාසය කරන ජීවිතේ බයක් හිතෙනවා. වෙලාවට කිනෝ කැලි කොහොම ඉන්නවද දන්නේ. රාත්‍රියට ආහාර ගන්න නැතුව කොහොම ඉන්නවද දන්නේ. අම්මා තාත්තා අතහැරලා කොහොම ඉන්නවද දන්නේ කියලා අර බය හිතෙනවා. ඒ හැමතැනකම තියෙන කාම බන්ධනය. බුදුරජාන් වහන්සේ වදාළා කාමයෙන් අඳුන ලෝකේට පැවිද්ද ප්‍රපාතයක් වගේ කියලා. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා කියනවා භාග්‍යතුන් වහන්සේටත් බෝධිසත්ව කාලේ පැවිදි වෙන්න හිතුණා කියනවා. ඒ අර සතර පෙර නිමිති දෙකලා ඒ පැවිදෙන්න හිතුවට හිතුන වේගෙට පැවිදෙන්න බැරිලු. බුදු භාග්‍යතුන් වහන්සේ බෝධිසත්වය කල්පනා කළා කියනවා දැන් මම මේ මහාන වෙන්න හිතනවා ඒ වුණ මං හිතන වේගෙට මට මේ පැවිද්දට මම යන්නේ නෑනේ. බෝධිසත්වයන්ට කල්පනා වුණා කියනවා මට මේ කාමී අත්තරින්න බැරි. කාමේ ආදීනව මං සිහි කරන්නේ නෑ. පැවිද්දේ ආනිසංස මන් සිහි කරන්නේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ කියලා බෝධිසත්වයන්ට තේරුණා කියනවා. දැන් සමහර ළමයි අපෙන් ඇවිල්ලා අහනවා ඇයි ස්වාමීන් වහන්සේ අනේ මහාන වෙන්න යන්න හිතන්නේ නැත්තේ? අනේ කොච්චර හොඳද මේ පැවිද්ද උතුම් බුද්ධ ශාසනයක් කලාතුරකින් මේ බුද්ධ කාලේ අවසාන යුගයේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ උතුම් ගුරුවරයෙකුත් ඉද්දී අපිට පැවිදි වෙන්න මේ ඇත්තන් හොඳයි ඒ වුණාට මේ හිතට හයියෙන්නේ නැහෙනි කියලා කියනවා. ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි ඒ හයිය හිතට එන්නේ නැත්තේ කාමී ආදීනව හිතන්නේ. පැවිද්දේ ආනිසංස හිතන්නේ. ඊළඟට ඔය අමතර කාරණාව මම කිවේ. මහබෝධිසත්ව කියන යම් දවසක මම කාමේ ආදීන හිතුවාද පැවිද්දේ ආනිසංස හිතුවාද ආන්න එදාට මට ගිහිගේ අත්තැරලා අභිනිෂ්ක්‍රමණය කරගන්න පුළුවන් වුණා කියන. ඊළඟට තමයි දැන් සමහර මිනිස්සු මැරිලා ගොඩාක් ඒ උපන් ජීවත් වෙච්ච ගෙදරම මල පෙරේතු වෙලා උපදිනවා. ගේ අත්හැරගන්න බැරුව සමහර අය මැරිලා තමන්ගේ බිරිඳ ළඟටම එනවා. බිරිඳ අත්හැරගන්න බැරුව, දරුවෝ අත්හැරගන්න බැරුව, මුණුබුරුව අත්හැරගන්න බැරුව ඒ වගේම උපදිනවා. තමන්ගේ ගමේම උපදිනවා, තමන්ගේ වතු පිටිවලම උපදිනවා. ප්‍රේත ලෝක. ඇයි මේ අතහැරගන්න බැරුව? ඊළඟට ඔන්න තරුණ සමාජය ගත්තට පස්සේ කාමෙන් අන්ධ වෙලා හිතට ලොකුම සැපය දෙන්නේ කාමෙන් කියලා හිතන්නේ. සැඩ පහරකට අහු වෙලා යනවා කොල්ලො කෙල්ලො ටික. මාධ්‍ය කාමයේ ඉස්සරහට දාන ඕනම දෙයක් අපි කියමු පනාවක් විකුණන්නත් කෙල්ලෙක්ගේ රූපයක් දාන. හොඳට බලන්න. එතකොට අර මිනිස්සුගේ හිත ඇවිස්සෙන්නේ යමකින්ද ඒවම දානවා. ඉතින් ළමා ලපටි ආච්චිල සීයලා අම්මලා තාත්තලා ඔකෝම එක රංචුවට කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඉතින් මේ ලෝකේ මේ පිංගතුන් කල්පනා කරන්නේ මේ වගේ නිදහස් වීමක් නැද්ද? ඊළඟට ඒ අතර තව තියෙනවා. තව ඔයා අතර ඔන්න දැන් ඔය කාම සැඩ පහරටත් අහුවෙලා ඉද්දී ඔන්න කලාතුරකින් බණකුත් අහනවා. එහෙම නැත්නම් සංසාරේ පිනකට හිතට පීඩනයකුත් දෙනවා. උඹ මේ කාම ආසාව උඹගේ වැඩි. උඹ මේ එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා වැඩි. හිත විසිරෙනවා වැඩි කියලා හිතටත් සංඥාව දෙනවා. එතකොට යාළට මේකෙන් ගැලවෙන්න ඕන. ඒත් ගැලවෙන්න විදිහක් නැහැ. අද එපා කියන දේ හිත ඕන. ආයෙනම් මම මේ දේ කරන්නේ නැහැ කියලා හිතනවා. ආයේ ඊළඟට ඒ වරදට පෙළඹෙනවා. තමන්ගේ හිතේ තියෙන ආසාවල් වලටම පෑහිලා යන යාළුව හම්බ වෙනවා. තැන් හම්බ වෙනවා. පුදුම සහගත ලෝකයකට වැටුණා. ඉතින් ආන්න ඔය ලෝකේ ගැන ජීවිතේ ඒ ලෝකේ ගැන ප්‍රඥා ඇසින් බලන ක්‍රමයක් කියලා දෙන්නම් අද. බුදුරජාණන් වහන්සේ මේ කාමයේ දිහා බලන්න කිව්වා. ඒ කියන්නේ අඹදරුවෝ යාන වාහන වතු පිටි වලින් සතුටු වෙවි ඉන්න, කාම ආසාවෙන් කාම තෘප්තිය හොයන, ඇහැට ආසාව ඇති වෙන රූප හොයන, කනට ආසාව ඇති වෙන ශබ්ද හොයන, නාසයට ආසාව ඇති වෙන සුවඳ හොයන, දිවට ආසාව ඇති වෙන රසය හොයන, කයට ආසාව ඇති වෙන පහස හොයන මෙන්න මේ කාම මඬ ගොහරුවේ වැටිලා ඉන්න කෙනෙකුට ජීවිතේ දිහා බලන්න බණපදයක් මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන මේ කියන ඒවා ඇත්තද කියලා බලන්න. මම මේ කියන එක බුද්ධ වචනේ ඇත්තද කියලා බලන්න. අප්පසාදා කාම වුත්තා භගවතා බහූ පායාස ආදීනෝ එත් බිහෝ. බුදුරජාන් වහන්සේ වදාලා අප්පසාදා කාම කාමී ආස්වාදේ චුට්ටයි කියලා බුදුරජාන් වහන්සේ වදාලා. බහූ පායාස බිහිස වැඩි, පීඩා වැඩි, දුක වැඩි, චූටි ආස්වාදයක් තියෙන. ආදීනෝ එත් බිහියෝ ගොඩාක් ආදීනෝ. දැන් අපි කියමු කාම ආසාව මුල් කරගෙනම විවාහයක් වෙනවා කියලා. ආස්වාදේ චුට්ටයි. ඊළඟට ගෙවල් දොරවල් හැදීම, ඇඳුම් පැළඳුම් ගැනීම, නඩත්තු කිරීම, වෙහෙස ගොඩයි. හම්බ කරන්න සිද්ධ වීම, ඊළඟ ලෙඩ දුක් වලට දැන් තනියෙන් හිටියම නම් තමන් තනියෙන් ඉස්පිරිතාලේ යන්න, තමන් ලෙඩ වුණොත් ඉස්පිරිතාලේ යන්න, දැන් තවත් අය ලෙඩ වුණොත් ඉස්පිරිතාලේ යන්න ඕන. තනින් හිටයනම් තමන්ට විතරයි ඇඳුම්ගේන්න තියෙන තවත් අයට ඇඳුම්ගේ නවා. තනින් හිටයනම් කොේ හරි ගිහිල් ඇවිදල ඕන වෙලාවක එන්න පුළුව. දැන් වෙලාවට ගෙදෙට්ටෙන් ඕන ලමාලපටන්නවා. දුක ආදීනව ගොඩයි. චූටි සැපයි. අර ඇහැ පහල නොවන කෙනාට ආදීනව දකි නැහැ පහල නොවනට පස්සේ එකම එක දෙයයි පේන්නේ. එතම ආස්වාද. ආස්වාදේ. ඇයි ටීවී වලින් දකිනවා අත් අල්ලගෙන ජූඩු යනවා දකිනවා. ඊළඟට බස්ස කියනකට පාරයිනේ බංකුවල කොල්ලො කුරුට්ටු කතා බහ කරගෙන ඉන්නවා, ජෝඩු කතා කරගෙන ඉන්නවා, දකිනවා අහසයිතෙනවා. අප්පසාදාකාම අල්ප ආස්වාදේ. ඔබගේ හිත පිනවන යම් කාම සැපයක් ඔබගේ හිත හොයනවා නම් ඒක දිහා බලන්න දෙන්න. අප්පසාදා චූටි සැපයක් තියෙනවා. ගොඩක් වෙහෙසෙන්න ඕන. ආදීනව ගොඩයි, ප්‍රශ්න ගොඩයි. ඊට පස්සේ ඕන්න කාමේ ඇත්ත. කාමේ ඇත්ත. ඊළඟට අට්ටිකංක ලූපමා කාමා බුද්ධා භගවතා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාමය ඇටකටු කෑල්ලක් වගේ. මොකද මේ ඇටකටු කෑල්ලක් කියන්නේ? දක්ෂ ගවඝාතකයෙක්ව ඔහුගේ ගෝලෙක්ව හොන්තට ගවයෙක්ගේ ඇටකටුවක් මේ රහිනවා මස්. රැහැලා රැහැලා රැහැලා හොන්තටම ඇටකටුව සුද්ධ කරනවා. දැන් මස් ටික අරන් ඉවරයි. විසික කරන ඇටකටුව දෙනවා මිනිස්සුෙකුට. ඒ මිනිස්සයා ගිනල්ලා මේක බලු කුක්කෙකුට දෙනවා. බලු කුක්කා මේක ලේ සුවඳට, ලේ රහට ලිව කනවා, ලිව කනවා, ලිව කනවා, ලිව කනවා. අතාරින්නේ. දැන් කියන්න බඩ පිරෙනවද? බඩ පිරෙන්නේ. ඇට කට්ටක් ලිව කනවා වගේ අපි මෙතෙක් කාලයක් කාමාසාව තෘප්තිමත් කරගන්න හැදුවේ. ඉවරයක් නෑ. ඇති කියලා දෙයක් නෑ. පිරිච්ච දෙයක් නෑ. ඇටකටු කෑල්ලක් ලිව කනවා වගේ. දැන් කනබෝනයක වුණත් බලන්න කනවා ගනවා ඉවරයක් නෑ. ඇට බලු පැටියෙක් ඇටකටුවක් ලිව කනවා වගේ බඩ පිරෙන්නේ. ජීවිතය දිහා බලන්න. මට වැඩිය සමහරලාට ඔබට කල්පනා ශක්තිය ඇති. මට වැඩිය ඔබට විමසන්න පුළුවන්. එහෙනම් මම මේ කියන එක විමසන්න. ඇට කටුවක් බල්ලෙක් ලෙව කනවා, ලෙව කනවා ඉවරේකුත් නෑ. ඌ අතාරින්නෙත් නෑ ලීරහට. සමහරට තමන්ගේම දත් ලෙව කාලා ලෙව කාලා දිව හැපිලා තමන්ගේම ලීරහ තමන්ට දැනෙනවා ඇති. ඒත් බල්ලා ලෙව කනවා අතාරින්නේ නෑ. ආන්නේ වගේ කාමාසාව, කාම හිතේ කාමයට තියෙන කැමැත්ත, කාමයේ හොයන ගතිය අත්තරින්නේ. ඇති දේකුත් නෑ, පිරිච්ච දේකුත් නෑ, තමන් හොයන දේ තෘප්තිමත් වෙලත් නෑ, අතාරින්නෙත් නෑ. ඇටකටුවක් ලෙව කන බලු පැටියෙක්ගේ කාමයේ හොයන යන කෙනාගේ වෙනසක් නෑ. අප්පසාදාකාම අල්පාස්වාදයයි. බහූ පායාසා ගොඩාක් වෙහෙසයි, පීඩයි. ආදීනව ගොඩායි. ළමයෙක් ඉගෙන ගන්න කොච්චර මහන්සි වෙනවද? රිසල්ට් එක ආවා කියන සතුට තියෙන. දැන් රිසල්ට් සීල්ට කියනවා ඔන්න සතුට. ඒ සතුට ආවට පස්සේ අවුරුදු 11ක් විඳපු දුකම තමයි. අවුරුදු 13ක් විඳපු දුකම තමයි. ඊට පස්සේ 10 දුක් විඳලා කැම්පස් ගිහිල්ලා ඔන්නේන රස්සාවක් අම්මේ රස්සාව හම්බෙච්ච ගම ඔච්චර අවුරුදු 20 ගානක් විඳපු දුකම තමයි. රස්සාව නැමෙති ආස්වාදේ පේනවා. ඊට පස්සේ ඔන්න ණය වෙලා ගයක් හදනවා. ගේ නැමැති ආස්වාදය පේනවා නයගෙවන්න ඕන කියන දුක පේන්නේ. දරුවෙක් කම්බ වෙනවා. දරුවෙක් ලැබුණා කියන ආස්වාදය පේනවා. මේ දරුවන්ට උගන්වන්න ඕන, ලෙඩ දුකට මහන්සි වෙන ඕන, නිදිවරාගෙන ඉන්න ඕන, දරුවන්ගේ ප්‍රශ්නවලට අත දාන්න ඕන. මුන් අනාගතේ හැදෙයිද නැහැදෙයිද, හොරෙක් වෙයිද මංකොල්ලකාරයෙක් වෙයිද, ඒ ආදීනව ටික පේන්නේ. දරුවා නැමැති ආස්වාදය පේනවා. ආදීනව ගොඩයි. මා මේ කියන දේ විමසා බලන්න. ඔන්න ඇට කටුවක් වගේ කාමය. ඊට පස්සේ මංසපේසූපමා කාමා වුත්තා භගවතා. මස් කැටියක් වගේ කියනවා. මොකද මේ මස් කැටියක් වගේ කියන්නේ? උකුසේ මස් කැටියක් මේ දැහැගෙන ආකහේ පියාඹනවා. පියාඹනකොට අනිත් උකුසු ටික ඇවිල්ලා වට වෙලා කොටනවා. මොකක් ගන්නද? අර මස් කැටිය ගන්න. අර මස් කැටි ඇරන් යන මා මේ උකුස්සට බේරෙන්න නම් අත්හරින්නම වෙනවා. මොකද්ද? අර මස් කෑල්ල බේරෙන්න නම් අත්හරින්න වෙනවා, නැත්තම් කොටනවා අනිත් උකුස්සු. දැන් බලන්න තමන් දිහා බලන්න. අන්න කාමී මස් කෑල්ලක් වගේ වාහනය නැමැති කාමී අපි අල්ලා ගත්ත ගම ඔන්න ට්‍රැෆික්ලට ගෙවන්න ඕන, බනින්න ඕන, පොලිසිය යන්න ඕන, සර්විස් කරන්න ඕන, ඊළඟ වාහනේ රකින්න ඕන. මස් කෑල්ල අල්ලගෙන ඉන්නේ අපි. ඊළඟට හොඳ නෝන කෙනෙක් ගන්නවා. ඊට පස්සේ බලනවා කෝ මිස් කෝල් ඇවිල්ලාද, ගෙදරට කවුද ආවේ, මෙයා කාටවත් හිනා වෙලාද, මෙයා මැසේජ් දාලාද. ඔන්න දැන් අර මස් කෑල්ල අල්ලගෙන දඟලනවා. ඊඩමක් ගන්නවා. ඊළඟට ඒ වගේ දඟලනවා. දැන් දරුවෝ අල්ල ගන්නවා. ඊට පස්සේ දරුවෝ කොහෙද ගියේ? දැන් සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා මේවා කරන්න. පාප මිත්‍රෙක් ඇසුරට වෙනවද? මේක කුඩු ගහනවද? බොනවද? කොහෙද රස්තිය අද ගියේ? කොච්චර දේවල් හොයන්න තියෙනවද? කාමය. දැන් ෆෝන් එකක් අතට ගැනීම තුල පවා බලන්න. ඊට පස්සේ මේක රකින්න බෑ. ඊට පස්සේ මේකට ලොක් දානවා. ඊළඟට මේක චාර්ජ් කරගන්න ඕන, ඩේටා දාන්න ඕන, රීලෝඩ් කරන්න ඕන. ඊළඟට මේක මේකෙත් එක එක දේවා. ඊට පස්සේ යනකොට දොර වහනවා, ලොක් කරනවා, නිතර බලනවා, අතේ තියාගන්නවා. මේ දුක් ටික කොහොම මස් කෑල්ල දැහැගෙන ඉන්න උකුස්සා වගේ අනිත් උකුස්සු කොටනවා. ඊට පස්සේ මිනිස්සු නඩු දානවා. මිනිස්සු නඩු දාන්නේ සතර සතිපට්ඨානේ වඩනවටද? දැන් ওই නෝන්ලා මහත්තයලා මේ නඩු දාගෙන පවුල් කඩක් අපල් වෙන්නේ මහත්තයා සතර සතිපට්ඨානේ වඩනවා කියලාද? කාමයේ මුල් කරගෙන. කාමයේ මුල් කරගෙන මේ විඳින දහදු කන්දරාව. ඊළඟට මිනිසුන්ගෙන් බැනුම් අහ බස්වල යනකොට කොන්දොස්තරලගෙන් බැනුම් අහලා, ඩ්‍රයිවර්ගෙන් බැනුම් අහලා හිටගෙන මිනිසු කකුල් පාගෙනවා, තෙරපෙනවා, තල්ලු කරනවා. මේ ඔක්කොම දුක් විඳගෙන ඇයි මේ ජීවත් වෙන්න? කාම සැපේ විඳින්න. අර මස් කෑල්ල දැහැගත් උකුසට මස් කෑල්ල දැහැගෙන ඉන්න නිසාම අනිත් උකුස කොටන ඕක ගන්න. ඒ වගේ අපි මේ කාමයේ අල්ලගෙන ඉන්න නිසාම අපිට තියෙන දුක්ඛන්දර මේක අතෑරපු ගම මොකවත් නැහැ. අල්ලාගත්ත නිසා කාමයේ මස්කුට්ටියක් වගේ. අනිත්යෙන් ඔක්කොම බැල්ම හොයන්නේ මේ එක එකගෙන් බැනුම් අහන්න සිද්ධ වෙන්නේ. ඒ ඔක්කොම කාමයේ අල්ලාගත්ත නිසා. මුදුවට බලන්න කාම සම්පත්තියකටමයි එන්නේ අනිත් අයගෙන් බැල්ම. අධිහුණියම් කරනවා, කොඩි වින කරනවා. මස්කුට්ටිය අතහැරපු තැන නැහැ. ඊට පස්සේ තියෙනවා අප්පසාදාන් කාම. ඒ නිසා අල්ප ආස්වාදයක් තියෙනවා කාමෙන්. ඒ නිසානේ සිහින ලෝකෙක අතරමං වෙන්නේ. බහූ පායාසා, ඒනට ගොඩාක් වෙහෙසයි, පීඩයි. ආදීනෝ එක්ත බියෝ කුඩා ආදීනෝ තියෙන කාම. ඊළඟට තිනුක්කූපමා කාමා වුත්තා භගවතා. තිනුක්කූපමා කාමා වුත්තා භගවතා කිය තනහුලක් වගේ හුළු අත්ත, කාමේ හුළු අත්තක් වගේ. ඒ තමයි හුළු අත්ත අල්ලා ගත්තට පස්සේ හුළු අත්ත පිච්චි පිච්චි එනවා. දැන් මේක අතෑරියේ නැත්තම් මොකද වෙන්නේ? තමන්ගේ මත හුළු අත්තට පිච්චෙනවා. නුවණින් දකින්න කෙනා අත්හරිනවා. කාමේ හුළු අත්තක් වගේ. තමන්ගේ ගෙදර නිසාම පෙරේතෙක් විච්චයි නැද්ද? තමන්ගේ සල්ලිනේ සමේ ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක් මේ ටික කාලෙකට කලින් මැරුණා. මගේ බැංකු පොත කෝ, මගේ බැංකු පොත කෝ කියලා. බැංකු පොතේ කෝටි 300ක් තිබිලා කියලා අපිට කියපු කෙනා කිව්වා. එතකොට මැරුණේ කෝ කෝ කියලා. එතකොට කෝටි 300කින් එයාට ලබලා දුන්න දායාදේ මොකද්ද? දුගතියනේ. සල්ලි වලට ආසාව ඉන්නේ මැරුණේ. ඉතින් ඒ නිසා බලන්න මෙහෙම. ඒ තමන්ම අල්ලගෙන හිටපු හුළුවත්තම තමන්ම පිච්චුවා. ඊට පස්සේ දැන් ඔන්න සමහරලාට මහාන වෙන්න එන ඔය සමහර කලාතුරකින් එන අය අතර ඔන්න අපිට තේරෙනවා මෙයාගේ ඇඟේ කවුරු හරි අමනුස්සෙක් ඉන්නේ. පස්සේ බලනකොට අම්මා බලනකොට පොඩි කාලේ අම්මා මැරිලා. ඊවසේ ඇඟට ඇවිල්ලා අයියේ තමන්ගේ දරුවා කියලා සතුටු වුණා. මැරෙනකොට දරුවා මතක් වුණා. පෙරේතෙක් ළඟට ආවා. සතුටු වෙච්ච දේම තමාව පිච්චුවා. ප්‍රේතෙක්. හොඳට කල්පනා කරන්න. තමන්ගේ බිරිඳ ස්වාමියා නිසා, ඉඩකඩන් නිසා, වතු පිටි නිසා. ඒකෙම තමන්ගේට එළිය දුන්න දේම තමාව පුච්චුවා. ගොඩාක් ඔය පරණ වාහන වල ගොඩාක් තියෙන අර්බුදයක් තමයි වාහනවල පා. ඒ වාහනේ ඉස්සෙල්ලාම ගත්ත මනුස්සයා වාහනේ ඉන්නව පෙරේතෙක් වෙනවා. ගොඩාක් පරණ වාහනවල තියෙන එකක් ඔය. ඒකට හේතුව මොකද? ඇයි බොහෝ කාලයක් මහන්සි වෙලා සල්ලි හොයාගෙන හොයාගෙන අමාරුවෙන් ගන්න ඉතුරු ගමට නගරයට පළවෙනි වාහනේනේ. අලුත් වාහන හරි ආසාවෙන් යනකොට පිහිනවා, සෝදනවා, හරි ආසයි වාහනේට. ඔහොම ඔය ගංවල බයිසිකලයක් ගත්තට පස්සේ බලන්න පිහිනවා පිහිනවා පිහිනවා ඕදනවා. ඒකට ආසයි. ඊට පස්සේ ඒවම හිත හිතා මැරෙනවා. ඒකෙම උපදිනවනේ. ඇයි අල්ලාගත් දේ අර හුළුවත් අතෑරියේ නැහැ. ඒ හුළුවත්ෙම තමන් පිච්චුණා. කාමෙන්. අර එක ප්‍රදේශයක ආච්චි කෙනෙක් මෙහෙ වෙලට ගිහිල්ලා පලා නෙලාගෙන එනකොට උන් දැ මූණ හොදන්න ඇලට පාත් වෙලා උන් දැගේ තියෙන එකම බාට කුට්ටම තියෙන. බාට දෙක කකුල් වතුරෙන් හොදනකොට එක බාට එකක් ගියා. මුන් දැ අනේ කියලා ඒකට පාත් වෙනකොට ඇලට වැටුණා. වයස කුන්ද මැරුණා. මැරිලා දැන් දුවට ආවෙස් වෙලා කියනවා මට බාට දෙක දියන්. බාට දෙක දියන් කියලා. මේ සොච්චම් බාට එකක් විසින් ඒ ආච්චි මල පෙරේතෙක් කළා. ඇයි තමන්ගේ බාට දෙක කියලා ඒ කාම සැපේ අත්හැරියේ නෑ. ඒකත් අල්ලගත්තා. හුළුවත් අල්ලගත්තා. හුළුවත් අල්ලගත්ත නිසා ඒකෙන්ම පිච්චුණා. ඒ නිසා මේ කාම සැපේ අල්ලගෙන කාම සැපේ මත් වෙලා කාම මඩ ගුහුරුවේ හිත හිතා කාමයේ මෙහිටියොත් ඕකෙන්ම පිච්චිලා. ගොඩාක් අය පිළිගන්නේ දැන් ඔය ෆෝන් වලින් එහෙම ජරාව බලබලා නරක දේවල් බලබලා එබ්බෙහි වෙලා ඉන්නවා. එබ්බෙහි වෙලා ඉන්නවා. හරියට මේ අලුත් ජෝඩු ප්‍රශ්න කතා කරනවා කියලා ලියලා එවනවා. ප්‍රශ්න මොනවද ප්‍රශ්න? විවාහ වෙලත් මිනිස්සු අතාරින්නේ නැහැ ෆෝන් එකෙන් බලබලා ඉන්නේවා. නෝන අතාරින්නේ ෆෝන් එකෙන් බලබලා ඉන්නේවා. තනිකඩව ඉන්න කාලේ යාලා හිතනවා අපි මේ තනිකඩව ඉන්න නිසායි මේ කාම ආසාව කියලා ෆෝන් එකට ඇබ්බැහි වෙනවා. නමුත් ඒක ඇබ්බැහි වීමක් විදිහට වෙනවා. විවාහ වුණාට පස්සෙත් අත්හරින්න බෑ. නෝනට නින්ද යනකල් ඉන්නවා මහත්තය ෆෝර්ණ කොබන්න. මහත්තයට නින්ද යනකල් ඉන්න නෝන ෆෝර්ණ කොබන්න. අමුතු ලෝකික හැපයක් හොයනවා. එහෙම මේ කාම ආසාවෙන් කාමයට ආස කරල කාමක දේවල් බලබලා ඉඳලා මැරිල්ලා යන්ඩ වෙනම කාම ප්‍රේත කාම නිරේවල් තියෙනවා. තමන්ට සතුට ගෙනලා දුන්න එකෙන්ම තමාව දුගතීට ඇරඟෙන. තමාට සතුට ගෙනල දුන්න දේම තමාව දුගතීට ඇරඟෙන. දැක්කද? දැක්කද විච්ච දෙහුළුවත් අත්තැරීණි. හුළුවත් ඇත්තැරීණි. අප්ප සාදා කාමා අල්පාස්වාදයක්තිය. බහෝ දුක්කා ගොඩා දුක්තියනවා. බහෝ පායාස බොහෝ වෙහිස කරයි. ආදිනොත් බියෝ ගොඩා කාදිනොතින කාම. ඊට පස්සේ අංගාරකාසූපම කාමා උත්තා භගවතා ගිනි අඟුරු වලක් වගේ කියලා වදාළා. ගිනි අඟුරු වලක් වගේ කියන්නේ ජීවත් වෙන්න කැමති මැරෙන්න අකමැති දුක් විඳින්න අකමැති කෙනෙක් ඇදගෙන ගිහිල්ලා ගිනි දළු තියෙන බුර බුරා තියෙන මහා ගිනි අඟුරු වලකට මෙයා දාන්න හදනවා. එතකොට අම්මෝ කියලා ඈත් වෙනවනේ. වැටුනොත් ඉවරයි. ඒ වගේ කියන කාමේ වැටුනොත් ඉවරයි. වැටුනොත් ඉවර. ඒ නිසා අපි කියමු විවාහයකට වැටුනොත් ඉවර. කාම ලෝකෙට වැටුනොත් ඉවර. ගිනි අඟුරු ගොලකට වැටෙනවා. දැන් මං කියන්න ඕනේ බලන්න ඔබගේ ජීවිත. සමහර මිනිස්සුම කියනවානේ අපි ගිනි ගොඩක් උඩ ඉන්නවා වගේ ඉන්නේ කියලා. මිනිස්සුම කියනවා ඇහිලා නැද්ද? ගිනි ගොඩක් උඩ ඉන්නවා වගේ ඉන්නේ කියලා. ඒ අය මොකද්ද ඔය ගිනි ගොඩ? කාමය. අපි පිච්චි පිච්චි ඉන්නේ කියලා කියනවා. මොකක් මොකෙන්ද මේ පිච්චි ඉන්නේ? කාමයෙන්. දැවි දැවි ඉන්නවා. ওই තරුණ ළමා ලපටි මේ දැවි දැවි නිදා ගන්න තුන් ඉන්නවා. පිච්චි පිච්චි ඉන්නවා. මොකෙන්ද? කාමයෙන්. ඉතින් මේක ගිනි අඟුරු වලක් වගේ. තමා දෙස බලන්න. යාචිත යාචිත කූපමා කාම උත්තා භගවත. භාග්‍යතුන් වහන්සේ වදාළේ ණයට ඉල්ලගත් දෙයක් වගේ කියලා. මොකද මේ ණයට ඉල්ලගත් දෙයක් වගේ කියන්නේ? මම මේ විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේම තමයි විස්තර කරලා තියෙන්නේ පෝතලී කියන සූත්‍රය. ඔන්න අනුන්ගෙන් හොඳට ඇඳුම් ආභරණ අරගෙන මෙයා පුරසාරන් දොඩෝමින් උද්ධාමින් උද්ධච්ච කමින් යනවා පාරේ. ගිහිල්ල නගරේ මිනිස්සු මැද මෙයා ඉන්නකොට අර ඇඳුමේ අයිතිකාරයා එනවා. අයිතිකාරයා ඇවිල්ලා කියනවා දියන් ඕක මගේ. ඔය ටික දියන් මගේ. ආභරණ ටික ගලවපන් ඇඳුම් ගලවපන් දෙන් දියන් කියනවා. දෙන්න වෙනවද නැද්ද? දෙන්න වෙනවා. මොකද එයා ගේව ඇඳගෙන ආවේ. ඒ අතාරින්නේ ඒ ඇඳුම් ආභරණ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? අකමැත්තෙන්. කරන්න දෙයක්වත් නැහැ. ආ දැන් කියන්න. දැන් අනුන්ගේ දේවල්නේ. දැන් කියන කල්පනා කරන්න බලන්න. මහ පොළොව අයිති මහ පොළොවට. බිරිඳ කියන්නේ තවත් ලෝකෙකින් ආපු දෙයක් කෙනෙක්. දරුවෝ කියන්නේ තවත් ලෝකෙකින් ආපු දෙයක්. වාහන කියන්නේ තවත් කොහේ හරි හදපු දෙයක්, තව කොහෙට හරි යන්න තියෙන දෙයක්. අනුන්ගේ දේවල් අපි මේ භුක්ති විඳින්නේ. මේ ඇඟ පවා අනුන්ගේ. අනිත්‍ය නැමැති අයිතිකාරයෙක් ඉන්නවා. කවුද මේ වගේ අයිතිකාරයා? අනිත්‍ය. නැත්තම් ජරා මරණ තමයි මෙයාලගේ අයිතිකාරයා. ඇවිල්ලා අවසානේ ඔක්කොම අතාරින්න වෙනවා. දැන් කියන්න බලන්න. මැරෙන මොහොතේ මේ ඔක්කොම අතාරින්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? අකමැත්තෙන්. දරුවෝ අත්තරින්නේ, මොනුබුරුව අත්තරින්නේ, වාහන අත්තරින්නේ, ගෙවල් දොරවල් අත්තරින්නේ, ධනය අත්තරින්නේ, මේ ශරීරයේ පව අත්තරින්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? අකමැත්තෙන්. නමුත් අත්තරින්න වෙනවද නැද්ද? වෙනවා. ඇයි? මේවා අනිත්‍යයි. ණයට ගත්ත දේවල් වගේ වාහන උන්නත් යකඩ ගොඩවල්. අනිත්‍යයට අයිති දේවල්. ඊට පස්සේ වතු පිටි වුණත් අනිත්‍යයට අයිති දේවල්. ගෙවල් දොරවල් අනිත්‍යයට අයිති දේවල්. මේ ඔක්කොම අතෑරලා යන්න සිද්ධ වෙනවා. ණයට ගත්ත ඇඳුම් අයිතිකාරයෝ ඉල්ලනකොට අකමැත්තෙන් අත්තරින්න සිද්ධ වෙනවා. ඒ වගේ මේ හැම කාමයක්ම අකමැත්තෙන් අත්තරින්න වෙනවා. කැමැත්තෙන් හිනා වී මැරෙන්නේ නැහැ. බලන්න ඔබ දිස. මේ දහන් ඇසෙන් බලන්න. අප්පසාදා කාම අල්පාසාදය. බහු දුක්ඛා බහු දුක් ගොඩයි. බහු පායාසා පීඩාව විහිස වැඩි. ආදීනෝ එත්ත බියෝ ගොඩාක් ආදීනෝ තියෙනවා. සුපින කෝපමා කාමා වුත්තා භගවතා භාග්‍යතුන් වහන්සේ වදාළ මේ කාමේ හීනයක් වගේ කියලා. ඒ මොකද්ද? ඔන්න සිහිනයක් දකින්න කෙනෙක්. උයන් උද්‍යාන ගංගා නදීවල සතුටු වෙවි ඉන්නවා. ඇහැරෙනවා මොකවත් නැහැ. සිහිනකින් එක් වෙලා සොම්නසින් සිටිද්දී බොඳ වෙලා යයි ලෙස අවදි වී බලන්න. දැන් බලන්න ඔයාලා විවාහ වෙච්ච දවසේ තිබ්බ ප්‍රිය සම්භාසන හීනයක් වගේ දැන් නැහැ. ආය ගන්නත් නැහැ. ඔබ යම් කාම සැපයක් විඳපු මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒ දෙස බලන්න. දැන් ඒක නැහැ. හීනයක් වගේ. හීනයක් වගේ. මේ කාම සැපේ කියන්නේ හීනයක් වගේ. ආය ගන්න බෑ. සීනියක් වගේ. අපේ පාසල් ජීවිතේ අපි ඉගෙන ගත්ත කාලේ යෝන් තරුණ තරුණියත් එක්ක අපි පාසල් ගිය ටියුෂන් ගිය කාලේ කොල්ලෝ කෙල්ලෙකුත් වෙලා හිනා වී කතා කරපු හිට කතා කර කර හිටපු ඒවා සීනියක් වගේ. ඔය දැන් ඉන්න ආච්චිලා සීයලා ඔය අම්මලා තාත්තලා කසාද බඳින්න කලින් හොරින් බංකොල ඉඳගෙන කතා කර පැය ගණන්. දැන් ඒවා තියෙනවද? හීනයක් වගේ. හැම දෙයක්ම හීනයක් වගේ. ඒ නිසා හීනයක් වගේ කියලා කියන්න පුළුවන් ජීවිතයට නෙවෙයි කාමයට. මේ හීනයක් වගේ කියන්නේ ආය ගන්න බෑ. ආය ගන්න බෑ. ඒ සැපේ ආය ගන්න බෑ. අප්පසාදා කාම අල්පාස්වාදයි. බහු දුක්ඛ ගොඩා දුකයි. දුක් ගොඩයි. බහු පායාසා විශේෂ පීඩා වැඩි. ආදීනෝ එත්ත බියෝ ගොඩාක් ආදීනෝ තියෙන. මා කියන දේ බලන්න. ඔබගේ මොලෙන් කල්පනා කරලා බලන්න. මේ තමයි ජීවිතය ගැන ගැඹුරෙන් හිතන්න ක්‍රම. මේ භාවනාවක් මේක. ජීවිතයේ දෙස බලන භාවනාවක්. ඊළඟට තියෙනවා රුක්කපලූපමා කාමා වුත්තා භගවතා. රුක්කපලූපමා කියලා කියන්නේ ගහක ගෙඩි වගේ කියන කාමය. ඒ කියන්නේ මොකද්ද? ඒ තමයි ඔන්න ගෙඩි ගහක ගෙඩි පිරීලා. ඉතින් මෙයා ඇවිල්ලා රසායි බඩගින්නේ ඉන්නේ. මෙයා ගහේ නැගලා හොඳට කනවා. අත්ෙන් අත්තට පැන පැන කනවා. තව මිනිස්සෙක් ආව. මේ මිනිහට ගහේ ගෙඩි කන්න ඕන. නමුත් ගහේ නැඟ ගන්න බෑ. මේ මිනිහගේ අතේ පොරවක් තියෙනවා. මේ මිනිහ කල්පනා කළා මට ගහේ ගෙඩි කන්න ඕන. ගහේ නැගින්න බෑ. මම මේ ගහ කපනවා කියලා මේ මිනිහ ගහ කැපුවා. තව මිනිහෙක් ගහ කපද්දී අර මනුස්සයා උඩ ගෙඩි කකා ඉන්න එක දැන් හරිද? ඒ මනුස්සයා ඉක්මනට බහින්න ඕන ගහෙන්. නැත්නම් අර ගහත් එක්කම පත බෑවෙනවා. අතප්පයන් කැඩෙනවා. මැරෙනවා. දැන් මේ මොකද්ද කියන්නේ? ආන්න ඒවා ගහක ගෙඩි වගේ කියන කාමය. මේ ජීවිතේ නැමැති දේ රස විඳින්න අපි කාමයේ හොයනවා. එතකොට අර ගහ කපන කෙනා කවුද? ජරා මරණ. අපි වේගෙන් වයසට යනවා. එතකොට වයසට ගිහිල්ලා මැරෙන්න කලින් අතාරින්න ඕන මේවා. අතාරින් ඕන. මේ ලෝකෙ කොයි මනුස්සයාද මේ පෘතජ්ජන ලෝකේ වැඩටික ඉවරයි කියලා හිතල සැනසිල්ලි මැරුණෙක් කෙනෙක් කියන්න. වැඩ ගොඩා කරන්න තියද්දි මැරුණේ. ඇයි ගෙඩි කකායිද්දි මැරුණ ගහින් බැස්සනෑ. දැන්නම් හිතේ කාමාසාව පොඩ්ඩක් වන්නේ මන් තෘප්ති මත්වෙලා ඉවරයි. මට එහෙම දෙයක් ඕන්නෑ කියල කෙනෙකින් අද වයසට ගිය වයසට පලච්ච මේ මිනිසුත් මේ කාමදායන සිච්චෙනවා. මේ ළඟදින් අවුරුදු 75 100 කෙනෙක් ෆෝන් එකෙන් උදේ ඉඳලා හැන්දෑ වෙනකල් මේ පිටරට සුදු මිනිස්සු ජරා හැසිරීම් වල යෙදෙනවා. දහස් ගණන් වීඩියෝ බලලා පිස්සු හැදිලා අවුරුදු 75යි වයස. අවුරුදු 80ක ආච්චි කෙනෙක් ඒ ආච්චි ෆොටෝ ගගහ මේ ස්මාර්ට් ෆෝන් එකෙන් මේ එක එක්කෙනාට යවන තැපැල් කරල යවන පිස්සු. ඇයි මේ කාමාසා තවම ගහේ ගෙඩි කඩනවා. දැන් ගහ කපල අවසාන මොහොත දැන් වැනෙනවා. මේ ගහ වැටෙන්න වැනෙනවා ඒත් ගෙඩි කනවා. හොඳට බලන්න ජරා මරණින් අපේ ජීවිතය විනාශ කරද්දී අප තව අපි තව තවත් කාමේම භුක්ති විඳින්ද ඉන්නවද කියලා බලන්න. දරුවොත් එක්ක ප්‍රිය සම්භාෂණයේ දිලා ඒවාගේම මේ වතු පිටි වලින් සතුටු වෙලා යාන වාහන වලින් සතුටු වෙවි ඉන්න මේ ලෝකේ ජරා මරණ වලින් අවසන් වෙනවා. අපි මේවා භුක්ති විඳින්ද සතුටින් හිටියට ජරා මරණ නැමැත්තා මේ අපේ ජීවිතේ නැමැති ගහ කපනවා. කොයි වෙලාවෙ වැටේද දන්නේ. මේකෙදී තියෙන්නේ නම් පැවිද්දේ ශ්‍රේෂ්ඨ බවයි. කාමයේ අත්හැරීමේ ශ්‍රේෂ්ඨ බව. ඔවුන්ට ඒ දුක නැහැ. අප්‍රසාදකම්. කාමයේ අල්පාස්වාදයක් තියෙනවා. ඒ නිසානේ මේ හිතේ යන්නේ. මේ ආස්වාදේ නිසා කොච්චර කිව්වා කොච්චර හිතුවත් මේක ආයෙත් යනවා. ආස්වාදයක් තියෙනවා. අප්පසාදාකාම බහු දුක්ඛා ගොඩක් දුක් බහු පායාසා ගොඩක් විහිස කරයි පීඩයි ආදීනෝ ඉත්ත බිහියෝ ගොඩක් ආදීනෝ තියෙනවා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා අසිසූනූපමාකාම ඒ කියන්නේ උත්ත භගවතා මස් කපන කොටේයි මේ මස් කපන පිහියයි කඩුවයි වගේ කිව්වා කාමයේ කියන. හරියට හරි. ඔන්න මස් කපන කොටේ උඩ මස් කපන පිහියෙන් මස් කපනවා. කපනවා කපනවා කපනවා කොටේටත් නැහැ පිහියටත් නැහැ. මොකවත් නැහැ. ඇහෙන් රූප බලනවා බලනවා බලනවා තමාට ඉවරේකුත් නැහැ ඇහැට ඉවරේකුත් නැහැ. ඒ රූප එනවා ඉවරයකුත් නෑ. අවසානය කොටේ කැපිලා කැපිලා ඉවර වෙනවා. පිහියක් ගෙවිල ගෙවිල ඉවර වෙනවා. අවසානය ඇහැ නිකම් අන්ද වෙලා දිරලා නොපෙනී ගිහිලා මැරෙනවා. ඇහැට ඉවරයකුත් තිබ්බේ නෑ රූපවලට ඉවරයකුත් තිබ්බේ නෑ. ඔබ යම් කාම සැපයක් විඳලා තියෙනවා නම් බලන්න ඉවරයක් තියෙනවද කියලා. තමන්ටත් නෑ වෙන කෙනෙකුටත් නෑ ඉවරයකුත් නෑ. මාස් කපන කොටේ උඩ මස් තියා කපනවා කපනවා පිහි කොටේටත් නෑ කඩුවටත් නෑ. සතුටු වෙන්න වෙන්න කියලා ශබ්ද අහනවා. ශබ්දවල ඉවරේකුත් නෑ. කනෙන් අහන එකේ ඉවරේකුත් නෑ. ඇති දෙයකුත් නෑ. අවසානයේ මිනිසු ලෙඩ ඇඳි නිකන් දර කොටයක් වගේ මැරිලා යනවා. කෝ බලපු රූප කෝ අහපු ශබ්ද කෝ ඉඩකඩන් කෝ වතු පිටි කෝ යාන වාහන කෝ දරුවෝ කෝ හොය හොයා ගිය දේවා කෝ ආදරය කරපු අය මගේ මගේ කියලා සොය සොයා ගිය අය කෝ අවසානයේ මොකවත් නැහැ. මොකවත් නැහැ. ඊට පස්සේ තියෙනවා සත්‍ති සුලූපමා කාමා උත්තා භගවතා. ඒ කියන්නේ උල් පීයක් වගේ දෙපැත්ත කැපෙන උල් පීයක් වගේ කාමෙන් පොරිස්සමෙන් අල්ලන්න ඕ නැත්තන් කැපේ. ඒ වගේ භයානකයි කාමෙන් භයානකයි කාම අපි කෙනෙකුට හිතෙන් බැඳුන කියන්න. අපි පරිස්සංවෙන් නැතුව තවත් කෙනෙකුට හිතෙන් බැඳුනා, ප්‍රේම කළා, ආලය කළා, ඇහෝ ඔහුව වැහඳ ගත්තා. ඔන්නර දෙපැත්ත කැපෙන කඩුව උල් කඩුව තම ඇල්ලුවේ පෑරෙනවා කැපෙනවා. ඊට පසේ යහිනා උන් නැතත් පෑරෙනවා, කතා කළේ නැතත් පෑරෙනවා, මැසිද්ජිකත් නැතත් පෑරෙනවා, දකිින්ට නැතත් පෑරෙනවා, වචනයක් කිව්වත් පෑරෙනවා. පෑරී පෑරී අර උල් කඩුවෙන් ඇනි ඇනි ඉන්ඩෝ කාමෙන් දරු මොනුබුරෝ ගේදුර පාතුපිති ඉඩ කඩන් යහන වහන් ඔයාලට ගෝචර කාරණාවක් හිතන්න. ඇනි ඇනි දරුව මතක් වෙන ගාන පිච්චි පිච්චින ගැන උල ඇනෙනවා කාමෙන් අප සාදාකාම අල්ප ආශ්වාතය බහෝ පායාසා බොහෝ දුක් වෙහෙසතයෙන් ආදීන එත්ත බිහිෝ ගොඩාක් ආදීනවති. ඊළඟට තියෙනවා සප්ප සිරූපමාකාමා උත්තා භගවතා සරපයගේ ඔළුව පැත්ත වගේ කියන විසකෝර සරපයක්කෙන්නවා. ඒ විසගෝර සරපයාගේ ඔළුව පැත්තේ නම් අපේ කකුල තියෙන්නේ අපි පරිස්සම් වෙන්න ඕනෙද නැද්ද? කොයි වෙලාවෙ දෂ්ට කරයිද දන්නේ? භයානකයි කියන එක මුත් කියන්නේ කාමී භයානකයි. සරපයෙක්ගේ හිස පැත්ත වගේ අනතුරුයි. තමාව ලොකු විනාශයකට ඇදලා දාන්න පුළුවන් කාමී. දැන් බලන්න පවුල් අවුල් වෙච්චේවා, මිනි මරා ගැනීම, වසබීම්, බෙල්ල වැලලා ගන්නේවා, සියදිවි හානි කරගන්නේවා, හිස හැරුණා තේ යන්නේවා, බෙහෙත් පෙති බොනේවා, පිස්සු හැදෙනේවා. ඔය ඔක්කොගේ මුල කොහෙද කියලා බලන්න කාමය. දැන් හතර සතිපට්ඨානේ මුල් කරගෙන දෝ අරුබුද ඇති වෙන්නේ කාමය. එක කුසේ ඉපදුන දරුවෝ ටික අවසානේ මරාගන්න හදන්නේ ඉඩකඩම් බෙදාගන්න. ඇයි මේ කාමෙහිනි? එක බත් පිඟානේ අත්දා අට්ටික දාලා කාපු පොඩියෝ, එක බත් හැලී බත් ඉදිච්ච ඉදිච්ච බත් ටික කාපු දරුවෝ අවසානේ උසාවියේ කූඩුවට නගිනවා තෝතෝ කියලා බැනගන්නවා කාමේ නිසා. සහෝදරකම් අමතක වෙනවා. ඊළඟට අම්මා තාත්තා පවා අමතක කරන කාමේ නිසා. පුංචි කාලේ ඉඳලා මලක් වගේ හදාගත්ත කෙල්ලෝ රෑ පාන්දර අම්මලට තාත්තලට නොකියා හොරෙන් පැනලා යන්නේ ඇයි? කාමේ නිසා. එච්චර දේවල් කරනවා. ළමයින්ගේ ජීවිතවල ගොඩාක් හොර වැඩ. ඊළඟට රහසිගත දේවල් ගොඩාක් තියෙන්නේ කුමක් නිසාද? මේ ගෙවල් දොරවල් ගෙවල් වලට දොරවල් දානේවා, ජනෙල් දානේවා, ගේට්ටු දානේවා, තාප බඳිනේවා, මේ ඔක්කොම ආවේ කුමක් නිසාද? කාමය නිසා. මුදෙට බලන්න. ඊට පස්සේ ඒවට වියදම් කරන්න සල්ලි හම්බක. දැන් ඒවට කාමයට වියදම් කරන්න සල්ලි පෑ ඉතකට නැහෙනවා. අවුවක් වැස්සක් නැතුව රාජ්‍ය සේවයේ යෙදෙමි, ඊළඟට හමුදා සේවයේ යෙදෙමි, ගුරු වෘත්තියේ යෙදෙමි, ඒ වගේම එක එක වෘත්තිවල යෙදෙමි, මේ සියල්ල කාම තෘප්තිය පිණිසයි. අවසානයේදී මොකෝවත් නැහැ. අවසානයේ මොකෝවත් නැහැ. මුළු ජීවිත කාලයම කාමයේ වීම බල බල හිටපු ඇස්වලයි, තවත් කෙනෙක්ගේ ඇස්වලයි වෙනසක් නැහැ. නමුත් ඇතුළේ පිච්චිල්ල තියෙනවා. ඔයාලා හිතන්නේ තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර ලෝකවල යන්නේ ඇයි? කාමය නිසා. ඉතින් ඒ නිසා මේ විදිහට කල්පනා කරන්න ඕන මේ කාමාසාාව හිතෙන් අයින් කරගන්නා. ඔය විදියට කල්පනා කරන්න තු කාමය අත්තරින්දක් බෑ. අල්ලගෙන මේ නවා. ඔය විදියට කාමයට ආස කල්ල මේ ශරීරවල් වලට ආස කරලා පිනක් තිබ්බා තා ඒ මනුස්ස ලෝකෙකට. මනුස්ස ලෝකෙට ආවට පස්සේ දස අකුසල් පංච දුෂ්චරිත කෙරිලා ආයෙත් නිරේට යනවා. මෙවැනි වූ ධර්මයක් කතා කරන සෑය බෝධිය විහිර ඈතට පේන සඳුන් කූරේ සුවඳ පැතිරිලා මල්වල සුවඳ පැතිරිලා සාදු හඬ හේවිසියන් ඇහෙන මේ වගේ කාලෙකත් මිනිස්සු පස් පව් දස අකුසල් කරනවා නම් මේ දහන් හඬ නැති වුණාට පස්සේ මිනිස්සු මොනවා නොකරයිද? කාමයට ආස කළොත් ආය කාම ලෝකෙට එයි. හැබැයි නිරේ. හැබැයි නිරේ. ඊළඟ ජීවිතේ පුළුවන් නම් අත්හැරගන්න. මේ තමයි කාමයෙන් නිදහස් වෙන වචන ටිකක්වත් ඇහෙන අවසාන යුගය. මෙයින් පස්සේ ඇහෙන්නේ කී ගමනක් ඔය කතාව ඔබට කියනවාද? පුළුවන් නම් ගැලවිලා යන්න. මේ අවසාන යුගය. ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා. ඒ තමයි කාමයේ ගැන වදාලා බයන්ති භික්කවේ කාමානමේතං අදි වචන. පින්වත් මහණනි මේ කාමයේ කියන්නේ බයට කියන නම. අපි බය වෙනවා නම් බය වෙන්නේම කාමයක් රකින්න ගියලා. හොඳට බලන්න. මේ ඉඩම නැති වෙයි, මේක නැති වෙයි, නෝනා නැති වෙයි, මහත්තයා නැති වෙයි, දරුවෝ නැති වෙයි, වාහන නැති වෙයි, සල්ලි නැති වෙයි. බලන්න බය නැහැටි. කාමේ නිසා බයන්ති භික්කවේ කාමාන මේතං අදි වචන. දුක්ඛන්ති භික්කවේ කාමාන මේතං අදි වචන. කාමේටි දුක කියලා කියන්නේ කාමේටි කියන නම. රෝගෝති භික්කවේ කාමාන මේතං අදි වචන. රෝගය කියන්නේ කාමේට කියන නම. ගණ්ඩෝති භික්කවේ කාමාන මේතං අදි වචන. ගඩුව කියන්නේ කාමේට කියන නම. දෙවිල්ල ගඩුව, ගඩුවේ තියෙන ඇඳුම් කනවා. කාමයේ කාම ආසාව ආවට පස්සේ කාමෙන් සතුටින් ගියට පස්සේ ඇඳුම් කනවා. වැක් ගඩුව උඩින් තෙල් ගාලා අත ගන්නකොට සනීපයි. ඒ වගේ පුංචි සනීපයක් තියෙනවා. ඊට පස්සේ සල්ලන්ති භික්ඛවේ කාමාන මේතං අදි වචන. හුල කියලා කියන්නේ කාමයට. පපුවට ඇනුනොත් උල ගලවන කල සනීපයක්. එයා මල් යහනක තිබ්බත් රතු පලසක තිබ්බත් දිව්‍ය ලෝකෙ තිබ්බත් බ්‍රහ්ම ලෝකෙ තිබ්බත් උල ඇනුච්ච කෙනට පීඩයි. කාමාසාව හිතට ආවට පස්සේ එයා පන්සලක හිටියා, අසපුවක හිටියා, බස් ස්ටෑන්ඩ් එකේ හිටියා, ගෙදර හිටියා, තමන්ගේ වාහනේ හිටියත් කාමාසාවේ උල ඇනිලා නම් පීඩාවෙන් ඉන්නේ. උල. ඊට පස්සේ සංඝෝති භික්ඛවේ කාමාන මේතං අදි වචන. ඇලීම, සංඝ කියන්නේ ඇලීම, එක්වීම. ඇලීම කියන්නේ කාමයට කියන නම. ඊළඟට පංකෝති භික්ඛවේ කාමාන මේතං අදි වචන. මඩ කියන්නේ කාමයට කියන නම. කාම මඩ ගොහරුව. කොහොමද වැතිරෙන හැටි, එරෙන හැටි කොහොමද? මඩේ ස්වභාවය එරෙනවා. කාමයේ ස්වභාවය එරෙනවා. මඩ කියලා කියන්නේ කාමයට කියන නම. ඊළඟට ගබ්බෝති භික්කවේ කාමාන මේතං අදි වචන. මෞකුස, ගැබ කියලා කියන්නේ කාමයට කියන නම. එහෙනම් මෞකුසක් කියන එකක් ලැබෙන්නේ කාමය නිසා. ඒ කාමයේ ඉක්මවපු අය මෞකුසකට එන්නේ නැහැ. එහෙනම් අපි අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුනේ මේ කාමය නිසාමයි. දැන් බලන්න අපස්සට ජීවිතය සීකර. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කස්මාච භික්කවේ භයන්ති කාමාන මේතං අදි වචන. ඇයි පින්වත් මහණෙනි කුමක් කරනකොටගෙනද මේ කාමයට බය කියලකිවී. යස්මාච කාමරාග රත්තායන් භික්කවේ චන්දරාග විනිබද්දෝ දිට්ඨධම්මිකාපි භයාන පරිමුංචති සම්පරායිකාපි භයාන පරිමුංචති. කාමරාගෙන් යට වූ චන්දරාගෙන් බැඳුන සත්වයා මේ ජීවිතෙත් බයෙන් නිදහසුන් වෙලා නෑ, පරලොවත් බයෙන් නිදහස් වෙලා නෑ. මේ ජීවිතෙත් මේවා රැකගන්න බයෙන් ඉන්නේ, කවුරුත් ඒවා නැති වෙයි කියලා. පරලෝකෙත් සතරපා බය නැති වෙලා නෑ. ඒ නිසා කාමය කියන්නේ බයට, බය කියන්නේ කාමයට. ඊට පස්සේ ඔය විදිහටම රෝග දුක කියන්නේ කාමයේ තියෙන කෙනාට මේ ජීවිතේ දුක ඉවර නැහැ, පරලෝකයේ දුක ඉවර නැහැ. මේ ජීවිතේ රෝගයක් ඇදුම් කනවා, ඒ වගේම රෝගෙන් පීඩා විඳින එක ඉවර නැහැනේ. කාම කියන්නේ රෝගයක්නේ. ඇඟේ ඇති වෙච්ච රෝගයකට නම් බෙහෙත් කළ හැකි. කාම ආසාවක් ඇති වුණාට පස්සේ කොහොම බෙහෙත් කරන්න? ඒ නිසා මේ ජීවිතෙත් රෝග සංසිඳිලා නැහැ, පරලෝකෙත් සංසිඳිලා නැහැ. ගඩුවක් වගේ. ඒ නිසා මේ ලෝකෙ දුකෙන් නිදහස් වීමක් නැහැ, පරලෝකෙ දුකෙන් නිදහස් වීමක් නැහැ. මේ අම්මා කෙනෙක්ගේ කුසට මේ ජීවිතෙත් අපි ආවේ කාමයේ නිසා, ආයේ යන්න වෙන්නේ කාමයේ නිසා. ඒ නිසා කාමයට මව කුස කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාථාවක්. බයං දුක්ඛංච රෝගෝච ඝණ්ඩෝ සල්ලංච සංගෝච පංකෝ ගබ්බෝච උභයං ඒති කාමා පවුච්චති. බය යනුවෙන්, දුක යනුවෙන්, රෝගය යනුවෙන්, ගඩුව යනුවෙන්, හුල යනුවෙන්, ඇලීම යනුවෙන්, මඩ යනුවෙන්, මෞකුස යනුවෙන් මේ කාමයන්ට කියන නම් තියෙනවා. පෘතජ්ජන සත්වයා එහි ඇලී ඉන්නවා. නුවණින් විමසන කෙනා කාමයට ඇයි බය කියන්නේ, ඇයි දුක කියන්නේ, ඇයි උල කියන්නේ කියලා නුවණින් විමසන්න මේක භාවනාවක්. ඊළඟට තියෙනවා ඕතින්නෝ සාත රූපේන පුනගබ්බහයි ගච්ඡති යතෝච බික්කු ආතාපි සම්පජඤ්ඤං නරිච්ඡති. මිහිරි වෙස්ගත් කාමෙහි බැසගත් තැනැත්තා යලි මෞකුසක් කරාම යයි. යම් කලක භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව නුවණින් විමසීම අත් නොහරීද? සෝ ඉමං පලිපතන් දුග්ගං අතික්කම්ම තථාවිදෝ පජං ජාති ජාති ජරූපේතං පන්දමානං අවික්කති. මේ කාමය අත්හැරපු කෙනාට ඔයක් ඔහු කාමයෙන් එතර වෙලා මේ අසුරුතවත් පුතජ්ජන ලෝකය කාමයෙන් සැලිසැලී ඉන්න හැටි බලන්න පුළුවන් කියවා. කාමෙන් නිදහස් වන කෙනාට තමයි කාමේ ඉන්න අයි සැලෙන හැටි බලන්න පුළුවන්, අනිත් අයට පේන්නේ. ඒ නිසා පින්වතුනි ඔන්න කාමය ගැන බුදුවදන් කීපයක් සිහි කළා. නුවණ කාරණාව තියෙනවා නම් සිහි කළ බලන්න. මේ ජීවිතේ ගිනි නිවා ගන්න බලන්න. පිනක් තියෙනවා නම් කාමයේ අත්හරින්න, ඒ පිනේ විපාක ලබා ගන්න. උතුම් නෛෂ්කර්මිය පුරුදු කරන්න. උතුම් අත්හැරීමෙන් සැපේ අත්දකින්න. නිසා ඔබ සියලු දෙනාට කාමයේ නැමැති දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. ඉතින් පින්වත්නි, අද දවසේ මේ ජීවිතයේ යථාර්ථය ඔබට අහන්න සැලසුනේ පින්වත් ඉන්දිරා අදස්සූරිය මෑණියන් සහ දරුවන් විසින් මේ ධර්ම දානය සිද්ධ කරපු නිසා. ඉතින් සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා මේ සියලු දෙනාම ආරක්ෂා කරත්වා. ඒ වගේම මිය පරලෝකීය සිරිපාල ධනවල විතාන මහත්මයා, සෝමා වික්‍රමසිංහ මහත්මිය සහ DB අදස්සූරිය යන සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වී පරලෝ සැපේ වේවා. ඒ වගේම මේ රැස් කරගත්ත පින ඒකාන්තයෙන් අනුමෝදන් වේවා. මේ වාගේ වචන ටිකක් අපිට අහන්න හරි මොහොතක් සිතන්න හරි ලැබුණේ මේ ජීවිතයේ යථාර්ථය ගැන බුදුවදන් අපිට ලොකු ස්වාමීන් වහන්සේ කියලා දුන්න නිසා. අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ගේ දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට, අනගාරිකා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දූපතුන්ට කාමයේ නැමැති මැඬ ගොහරුවෙන් නිදහස් වෙලා උත්තරීතර සාසනික පිහිට රැකවරණේ ලබන්න වාසනාවම ලැබේවා. ඒවාගේම ධර්මශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාටත් ඒවාගේ අපගේ මෞ් දෙමවපේ ඥාති බන්ධු මිත්‍රාදීන්ට ගුරු භවතුන්ට ඒවාගේම කාර්යමල්ලේ සියලු දෙනාට ඔබ සියලු දෙනාට මේ බොහෝ දුක උපද්දවන අල්පාශාදයක් තියෙන බොහෝ දුක බොහෝ වෙහෙස පීඩාව උපද්දවන ආදීනව ගොඩාත් තියෙන මේ කාමී යථා ස්වභාවය අවබෝධ කර ගැනීම පිණිසම මේ ධර්මානිසංස ධර්ම දේශනා ධර්ම ශ්‍රවණයමය පින් බලය ඒකාන්තෙන් හේතුවාසනා වීවා කියලා සිත් පතන තිරුවන් සරණයි නමෝතස්.